Gece bitti, etti tacıye cebide yana gitti. Pece penne çeye bide hengbende. Gidim hadi de gidim yana gidim gidim hangin Abneyi gü ആരാമി തേന കൂപന സമയേന സാവധ്യം അന്യത്തരോ ഭിക്ഷു അഹീനാ ദട്ടു കാലകതോ ഹൂതി അതകൂ സംബഹൂല ഭിക്ഷു യേന ഭഗവ തേന ഉപസംഗമിഷു ഉപസംഗമിത്വ ഭഗവന്തം അഭിവാദിത്വ ఏకమంతం నిషేధించు, ఏకమంతం నిషిన్న కోతే భిక్కు భగవంతం ఏతదవోచం. ఇదభంతే సావధ్యం అన్యత్తరో భిక్కు అహీనా దట్టో కాలకతోతి. నూనసో భిక్కవే భిక్కు చత్తారి అహిరాజకులాని మెత్తేన చెత్తేన పరి. సచేహి సో భిక్కవే భిక్కు చత్తారి అహిరాజకులాని మెత్తేన చెత్తేన పరేయ. నహి సో భిక్కవే భిక్కు అహీనా దట్టో కాలంకరేయ. కతమాని చత్తారి అహిరాజకులాని విరూపఖం అహిరాజకులం, ఏరాపత్పథం అహిరాజకులం, ఛబ్యాపుత్తం అహిరాజకులం, కణహాగోత్తమకం అహిరాజకులం. దహనూనసో భిక్ఖవే భిక్ఖు ఇమాని చత్తారి అహిరాజకులాని మెత్తేన చిత్తేన పరి. సచేహి సో భిక్ఖవే భిక్ఖు ఇమాని చత్తారి అహిరాజకులాని మెత్తేన చిత్తేన పరేయ. నహి సో భిక్ఖవే భిక్ఖు అహీనా దట్టో కాలంకరేయ. అనుజానామి భిక్ఖవే ఇమాని చత్తారి అహిరాజకులాని మెత్తేన చిత్తేన ఫరితుం. అత్తగుత్తియ అత్తరక్ఖాయ అత్తపరిత్తాయాతి. ఇదమవోచ భగవ ఇదమవత్వా సుగతో అథాపరం ఏతదవోచ సత్త. మామం చతుపదు హింసి බං හෙන්සේ බපද සබ්බේ සත්ත සබ්බේ පාන සබ්බේ බුත චකේවල සබ්බේ බද්‍රාණි පසන්දු මකින්චේ පපමගම සබ්බේ සත්ත සබ්බේ පාන සබ්බේ බුත චකේවල සබ්බේ බද්‍රාණි පසන්දු මකින්චේ පපමගම මකින්චේ දුක්ඛමගම අප්පමානෝ සංඝ පමානවන්තානි සිරින්සපානි අහිවිච්ඡික සතපදි උන්නානාභි සරබු මූසික කතමීරක්ඛ කතමීපරිත්ත පටික්කමන්තු භූත සුවං නමෝ භගවතු නමෝ සත්තනං සම්මා සම්බුද්ධානන්ති අප්පමානෝ බුද්ධ අප්පමානෝ ධම්ම අප්පමානෝ සංඝ පමානවන්තානි සිරින්සපානි අහිවිච්ඡික සතපදි උන්නානාභි සරබු මූසික කතමීරක්ඛ කතමීපරිත්ත පටික්කමන්තු සත්තනං සම්මා සම්බුද්ධානන්ති අප්පමානෝ බුද්ධ අප්පමානෝ ධම්ම අප්පමානෝ සංඝ පමානවන්තානි සිරින්සපානි අහිවිච්ඡික සතපදි උන්නානාභි සරබු මූසික කතමීරක්ඛ කතමීපරිත්ත පටික්කමන්තු භූතානි සුවං නමෝ භගවතු නමෝ සත්තනං සම්මා සම්බුද්ධානං ධම්මානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිවායානිව Jesus. Sabhi ka mangale Yeah.